අපේ රටේ අනාගතය අධ්‍යාපනය අය වෙන දෙයක් නෑ. අපිට තෙල් සල්ලි නෑ, නැත්තම් අපිට වෙන සම්පත් නෑ. අපිට තියෙන එකම සම්පත මම හැමතිස්සෙම කියන්නේ මානව සම්පත. ඉතින් මේ මානව සම්පත දිනු කිරීමෙන් තමයි අපිට ගොඩ යන්න පුළුවන්. වෙන විකල්ප මාර්ග නෑ. ඒකට නිරෝගී පරපුරක් බිහි කරන්න ඕනේ. ශාරීරික අධ්‍යාපනය පිළිබඳව අද ගුරුවරුන් වශයෙන් බිහි වෙන ඔබට මේ වගකීම පැවරලා තියෙනවා. තමුන්නාසලා විතරක් නෙමේ සමස්ත ගුරු පද්ධතියේම ගුරුවරුන් පුහුණු කරන වැඩසටහන් වලට අපි ඉදිරියේදී අවධානය යොමු කරනවා. සමහරට තුන් පාරක් වසරකට නිමාඩු කාලවල අහුවෙනවා. ඒකේ දින කීපයක් බලලා ඒ දිනවල ගුරු පුහුණුවීම් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් යාවත් කාලීන කළ යුතුයි තමන් හදාරන විෂයන් අනුව. ඒ මම නම් කියන්නේ හැමතිස්සෙම විචාරශීලී වෙලා ඒවට අවශ්‍ය දැනුම ගන්න කියලා කියන්නේ.